ධර්මානුශාසනා. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. ධර්මදේශනාව සඳහා මේ සූත්‍ර පාඨයේ ඉදිරිපත් කිරීමෙන් අපි බලාපොරොත්තු වන්නේ භාවනා කර්මස්ථාන හතරක් සම්බන්ධව කර්ම පැහැදිලි කිරීමයි. බෞද්ධයන් වශයෙන් මෙතන කලකම භාවනා කර්මස්ථාන හතරක් තියෙනවා. සතර බඹ විහරණය කියන. සිය බඹ විහරණය කියලා සමහර විට කියනවා. මේ සිය බඹ විහරණයේ සතර බඹ විහරණයේ ලෝසුදා සම්මාසම් බුදුරජාණන් වහන්සේ තරං අංග සම්පූර්ණව භාවිත බහුලී කෘතකල වෙන සාස්ත්‍රෝරේ ලෝකදා කියන්නේ. ඒ තුනේ සාන්තිනායක සම්මාසම් බුදුරජාණන් වහන්සේගේ බෝධි සම්භාර කිරීමටද මුල් වූයේ මේ සූබම ක්‍රමයයි. අපි කවුරුත් කියනවානේ අතකපත් නිවන් සැප අතරෙන් සතර පරිසරණ සතුන්හට මහ කරුණාවෙන් අතහැර දමා අති දීර්ඝ කාලයක් බෝධි සම්භාර කුඩා ලෝකුඩා බුදුනාසිය එතන සඳහන් වනානේ මහා කරුණාවක් ගැන. ඒ මහා කරුණාව අයිති වෙන්නේ සූදම්බ විහරණයටයි. මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා කියන මේ ශ්‍රේෂ්ඨ ගුණාංග හතරටයි සූබම විහරණය හතර බ්‍රහ්ම විහරණය කියලා හඳුන්වන්නේ. මෙය අභිධර්ම කිතේ අප්‍රමඤ්ඤා නමින්ද හඳුන්වනවා. අප්‍රමඤ්ඤා අප්‍රමාණ්‍ය කියන තේරුම ප්‍රමාණි ප්‍රමාණයක් නැතුව අනන්ත සත්‍යයන් එක කලක්ම ලබන බැවින් මේ හතරද කියන අප්‍රමාණ්‍ය කියලා. මේ අප්‍රමාණ්‍ය සංඛ්‍යාත සූබම විහරණයේ බෞද්ධ අබෞද්ධ සිංහල අසිංහල ජීවි පැවිදි දෙවි මිනිස් හැම සත්ත්වයකට අත්‍යවශ්‍යයි. අපි බොහෝ සෙයින් ලෝක දාසෙහි මහා බ්‍රහ්මයා සම්බන්ධ සාකච්ඡා කරන අවස්ථාවල ඒ මහා බ්‍රහ්ම රාජයා සම්බන්ධ ගුණංග හතරක් ගැන සඳහන් කරනවා. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකයේ බඹලෝ උසන්නේ බ්‍රහ්ම රාජයේ මේ ලෝක ධාතු වෙත ගුණාංග හතරක් ඉදිරිවනවා. ඒ තමයි මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා. දරුවන් සකස් කරන අධෙන දමෝපියන්ගේ සංතානවලදී මේ ගුණාංග හතරේ භාවනා වශයෙන් නොව ස්වභාවයෙන් පිළිගැනෙනවා. ඒක මේ මිනිස්යන්ගේ සමලක් නොව සූපාවන්ගේ ශක්තියෙන්ගේ පවා පිළිගැනෙන ගුණයක්. ඒ කියන්නේ තමන්ගේ දරුවන් කෙරෙහි දමෝපියන් දක්වන්නේ අසීමිත මෛත්‍රිය, අසීමිත කරුණාව, අසීමිත මුදිතාව, අසීමිත උපේක්ෂාව. ඒ සදාගෙන දමෝපියන්ගේ සිත්වල පිහිටෙනවා. නමුත් මේක ධ්‍යාන බවට, මාර්ගඵල නිවන් සඳහා උපනිෂද වෙන බවට, සත්වර ගැනීම සම්බන්ධව උපදෙස් ඇත්තේ ලෝතුරා විදුරජානන් වහන්සේගේ දීමුක දේශනාවල පමණයි. එන මොනම දේශකයන් වහන්සේ නමක්වත් ශාස්ත්‍රූන් වහන්සේ නමක්වත් මේ මට්ටමට මේ බ්‍රහ්ම විහරණ සතර දේශනා කරන්නේ. එනිසා මේ බ්‍රහ්ම විහරණ සතර සම්බන්ධ බෞද්ධයන් වශයෙන් වඩා දැනුවත් සිටීම අවශ්‍ය වෙනවා. හේතුව අද මෙයාට දැක කරන කාල පරිච්ඡේදයක කියනවා හොඳම ශාස්ත්‍ර අන්තක්කල්පයේදී. ඒ කියන්නේ කාර්මික බුද්ධ ශාසනයේ පිළිදී දසවන්තයේ කස්වේ සත්ත්ව විනාශයක් සිදු වී ඉංගලතුරිය නැවත ලෝකවාසී මිනිසයන් කුසල් කිරීම නිසා අවුරුදු අසංකේය දක්වා පරමාශ යදිනා. දැන් නැවත ගහගෙන එනවා. දැන් අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙනකොට පරමාශ අවුරුදු 100යි. දැන් අවුරුදු 74කට අඩුයි පරමාශ. තව අවුරුදු 6500ක් පමණ ගිය තැන මිනිසන්ගේ පරමාශ අවුරුදු 10ක බලනවා. ඒ කාලේ තුල මනුෂ්‍යයන් ඕනෝන් කෙරෙහි බලවත් වෛරයන් ගත කරන බැවින් අවියෝධයෙන් විනාශ වෙනවා. දැන් පෙරලෙමින් තවකින් අවියෝධ ලෝකයේ බහුල වීමෙන් හොඳට මේක තේරුම් ගන්න පුළුවන්. එනිසා මේ කාල පරිච්ඡේදයේ තුල ඒ දේහේ රූපක සිදුවෙන මේ විපස්සයෙන් ප්‍රතිභාවනය කර ගැනීමට ඒ විපස්සයෙන්ගේ ගලක් මේ සමා මේ ආරක්ෂාවක නිසා සමම් පමණක් නොව තමන් ජීවත්වන ලෝකේ ජනතාවට පිටවෙන කෙනෙක් අත්‍යවශ්‍ය වෙනවා මෙසුණු ගමිහෙරණයේ විශේෂයෙන් මෛත්‍රී භාවනා ගැන බෞද්ධයන් හොඳට දන්නවා. මෛත්‍රී භාවනා නොදන්න බෞද්ධයෙක් නැති කල නමුත් කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන උසස් ගුණ තුන ධ්‍යාන බවට වඩනාකාරය දැනගැනීම වැදගත්. එනිසා මේ දේශනාව තුළින් යන්නේ සල්ල සම්පූර්ණ කොට දීමක කාලයේ මදුන එක්තරා ප්‍රමාණයකට මේ කාරණා හතර අපි ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා. සාද සාවධානව අසන්න කියන එක අපි කරුණාවෙන් ආරාධනා කරනවා. විශේෂයෙන්ම මෙත්තා කියලා කියන්නේ මුරුදුභාවය. මුරුදුභාවය ඒ කියන්නේ නිද සෙනෙහ සෙනෙහ කියන භාෂාවෙන් පන් මෙත්තා කියන පදේ අර්ථය මෞරුන්ගේ ජීවරුන්ගේ సంతාන කුල කුවකුවේ දරුවන්ගේ ජීවනය තනතිරීමේ බලාපොරොත්තුවක් වෙනවා. දරුවන් ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන්, ගුණයෙන්, නුවණෙන්, ධනයෙන්, දානයෙන්, රැකසෙන්, ඓශ්වර්යයෙන් සෑම සම්පතකින්ම ජීවනය ගත උට ජනාවයන් හදල දෙන්න කලබලනවා. මෙන්න මේ ගුණයට කියනවා මෙත්තා කියන ඒකාල මාතා මිත්තන් සැකේ ධරය කියල දේශනාව සඳහන් වන්නේ මෞර්ය දෙතල සුවදීය නිමසෙහි පරම මිත්‍රව දෙන්නයි. දෙමෝපියන් දරුවන්ගේ ඒ අභිවෘද්ධිය සාකලා කරන බැවිනි. ඒ නිසා ඒ ගුණයට කියනවා මෙත්තාකිය. කර්මාතුලේ වචන ප්‍රකාශ වන්නේ දුකකපත් අකරණයන් දුකතන්නේ උමුවන ස්වභාවයයි. සත්පුරුෂයන්ගේ සත උමුවන ස්වභාවය කරුණාවයි. උමුලෝ සමලක් නෙවි ඒ ආයේ දුක සංකීර්ණයේ සමර්ථකම දැක කර ගන්නවා කරුණාවේ. එවාගෙන ඒ දුක්ඛයන් වෙත සමාගේ අවංකවම කරුණාව සලස්ව ලැබෙනවා. එනිසා ඒක කියනවා කරුණා කියේ. මෙදිවා කියන්නේ කිසික නිදුක සුද්ධියන් කරේ තමන් ඊර්ෂ්‍යා නොකොට සේවය කරේ පරම මෝදලය. එවාගෙන සතුටක් උපදවා ගැනීමයි. උපේක්ෂාව කියන්නේ සැප විඳිනු සිදුවීම් ගන්න විසලාකතල කර්මයන්ගේ හේතුයන් දරු සමන් කොච්චර විටක් අනුන් සැපවත් නොවන බවක් කොච්චර විටක් අනුන් දුකින් නැවිදෙන බවක් කොච්චර විටක් අනුන් යද සැපතින් නැතිවී නැතිව බවක් සැලකෙනී කර්මයේ පිළිබඳව මන ආභෝධයක් ඇති කර ගැනීමයි උපේක්ෂා ධර්මයෙන් කරන්නේ. හැබැයි මේ අවස්ථා හතර අපි යනු පිළිවෙලින් තේරුම් ගන්න ඕනේ. විශේෂයෙන්ම මේ සූත්‍ර පාඨයේ කොටි තේරුම මෙහෙමයි. "සෝ මිත්තාකාගතේන සේකසා ඒකංගිකං පරිත්‍වා විහෙරති." ඒ කියන්නේ යම් කිසි කෙනෙක් ඊමේක පිළිදා නීවරණ නඩපාතුන දිනක භාවනාව කෙරෙනවා. ඒ නීවරණ නඩපාතුන භාවනාවේ දල යෝගාවතරයා විචුන් වහන්සේ නමක් හෝ විචුන් වහන්සේ නමක් හෝ උපාසක උපාසිකා යම් කිසි කෙනෙක් හරි තමන්ගේ සියලුම පිරිසිදුව සදාගෙන ඉමේ සත්කාලයක තෙමි මෛත්‍රී වඩන. ඒ මෛත්‍රී වඩලා අර්පණා භාවත සමුණවාගෙන ධ්‍යාන භාවත සමුණවාගෙන එක් දිශාවකට විදිදුව වාසය කරයි. සතා දිතියං එසේම දෙවන දිශාවට සතා සතියං එසේම දෙවන දිශාවට සතා සතුත්‍රි එසේම සීවන දිශාවට යති උද්ධමතෝ යති උදකතාවක යදිතාවක පිරියං අනුදිතාවන්ට සම්බදු සනකලකම සම්බක්කාය සියලුම සත්ත්ව ප්‍රජාවට යතුනේන ඒ කියන්නේ අපි කොහොම උසස්සු මාර්ගයෙන් ඥාන බාත සමුණියාරු අප්‍රමාණයෙන් සත්‍යව සීමානකොට අප්‍රමාණ සත්‍යයන් වෙත පවස්නේ වශයෙන් ලෝකාභාගයෙන් දේකතා පරිත්‍යා විරෝධී මෛත්‍රී සාගතිතේ අතුරුණී වර්ගය කරනවා මේකයි සෝත්‍රපාතේ ප්‍රතිපේරම මෙතන සඳහන් වෙන්නේ ඥාන බාදපත් වෙනා වූ මෛත්‍රී සිත විහිදෙන ආකාරයයි දස දිසාවතම මේ මෛත්‍රී විහිදෙන ආකාරය මෙතන දෙයෙන් ප්‍රකාශ වෙනවා ඊළඟට අපි සලකා බලන්නේ කොහොමද මේ උසස් වෙන සමාජයේ සිටේ හෝතනේ කරගන්න පිළිවෙල ඊළඟට උසස් ගුණයක් වර්ධ කරන්නේ කැමති කෙනෙකු කලමුවේ ඒ ගුණයක ප්‍රතරණි අගුණයේ කෙරෙහි ගොඩ දැකෙන්නට වෙන දැන් මෛත්‍රී කියන උසස් ගුණයක ප්‍රතරණ දෙතන දේතය යාපාදය ප්‍රෝධය වෛරය කසුදය මුරුත්තන බව මේ ආදී ගැට ගුණ මේවා මෛත්‍රීට හාත්පසින් ප්‍රතරණි ඒවා වූ දෙස් ආදීමල කලකී තුනයි ඊළඟ මෛත්‍රී කියන ආනිසංක දැනසියදී කරුණාවට දෙලයි කරුණාවට හාත්පසින් විරුද්ධවන්නේ දුන්සාව දුන්සාවේ ආදීමල කලකන්නට ඕන එවැගේම කරුණාවට කරුණාවෙන් යම් කිච ආනිසංක රාශියක් තියෙන ඒවා කලකන්නට ඕන මුදිතාවට හාත්පසින් විරුද්ධතාවය ඇතිවෙන්නේ අරතිය ඒ කියන්නේ ඊර්ෂ්‍යාව හා ඒහා සම්බන්ධ ගති ඒ ආදීමල කලකන්නට ඕන එවගේ මුදිතාවේ ආනිසංසිතිය කරන්නට ඕන විශේෂතාවට ඉරිදීම ප්‍රතිරුද්ධවන්නේ රාගය ද්වේෂයක් දෙක ඒ දෙක ආදීම නිවී කරන්නට ඕන විශේෂතාවේ ආනිසංස නිවී කරන්නට ඕන මේ කියන කර්මයක අතරේ ප්‍රතිරුද්ධ ගති වල තියෙන ආදීමන සලකා ඒ ගුණ ධර්ම හතරේ තියෙන ආනිසංසානුව ගුණෙන් කලකා දෙනයි මේ උසස් ගුණ සමාධිකේ ධ්‍යාන භාග සමුලවා ගන්න පුළුවන් ගන්නේ. ඉතින් මේ ධ්‍යාන භාග සමුලවා ගැනීම දැන් සිතනකොට සමාධි බෞද්ධ අබෞද්ධ සිතන්න පුළුවන් අපිටවා කරන්න ලැබෙන්නේ නැහැනේ. අපිට කාලය නැහැනේ. අපිට මේ සඳහා වෙලාව නැහැනේ. මොන කන්ද පුළුවා. ඒක කියන්නේ සුදුසුමයි. ඒ කියන්නේ යම් කිසි උසස් සත්‍යයක් සමා බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා ඡන්දයේ, චිත්තයේ, වීර්යයේ, විමංසාව කියන හතරෙන් එකක් වෙනවා නම් පුළුවන් වෙනවා. ඡන්දරතෝ සින්නාම නැතිජ්ජති. ඉතේ බලවත් ඡන්දයක් තියෙනවා නම් කුමක්ද සිද්ධ කරන්නේ හැදුවන්නේ? චිත්තවතෝ සින්නාම නැතිජ්ජති. යමක් සඳහා බලවත් හිතක් වෙනවා නම් කුමක්ද කළම හැදුවන්නේ? විරියවතෝ සින්නාම නැතිජ්ජති. යමක් කරේ ජීවය උත්සාහයේ තේනවා නම් කුමල් දෙකලෙන හිතුවන්නේ පඤ්ඤේතෝ සින්නාම නැතිජ්ජති මොලක් නම් සත්‍යාවක් නම් බලනහේතෝ කුමක්ද මේක නිසා මේ හතරෙන් එකක් හරි තේනවා නම් සත්‍යයම උපදවා ගන්න පුළුවන් එනිසා විශේෂයෙන් බෞද්ධයන් වශයෙන් අපි මේ සම්බන්ධව උනන්දු වීම අලක්යයි ඒ මාතිකාද මේ ආනිසංක අසූමකයි මේවා නැදීම ආදීනව අලංකයි දම් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ප්‍රදාදා තිබෙනවා. දෝතෝ දීතෝ බුද්ධලයා ප්‍රාණඝාතක් කරනවා. අදත්තාදානයක් කරනවා. කාංක දුක්තරයක් කරනවා. දසාකුසලයක් කරනවා. මාතෝ ඝාතනාදී ආලංකාරී කරතමවා සිද්ධ කරනවා. එයින් මොකද සිද්ධ වෙන්නේ? මේ දේකේ නිසා නරක ආදී කර්තනවා. ප්‍රේතාපාතක් කරනවා. අසුනාපාතක් කරනවා. තිරිසනාපාතක් කරනවා. මනස ලෝකෝකනක් අන්ධ වෙනවා විහිරි වෙනවා ගොළු වෙනවා හිම්මත්ක වෙනවා මන්ද බුද්ධික වෙනවා අංග විකල වෙනවා ලෝකෝම තමේ කවුද අර සමාගයේ චිත්ත කල්පානේ හටගත් දේකේනේ මෙන්න මේක නිසා දේකේ ආදීනද වර්තමාන වශයෙන් අනාගත වශයෙන් කලකා බලන්නට ඕනේ ඊටත් අදා වර්තමාන වශයෙන් බලනවා නම් යම් කිසි කෙනෙකුගේ සිතේ ද්වේෂයක්, ව්‍යාපාදයක්, තරහක්, ක්‍රෝධයක්, වෛරයක්, රෝගීකම බවක්, ප්‍රතිසංඥාවක් ආවනම් ඒ මොහොතේම සමාජයේ ලක්ෂණ තිබුණේ දරාපු රක්ෂණ වාගේ ත්‍රිසුදේ තිබුණේ සිතින් සිතේ සිදු වෙනවා. සිත අපිරිසුදු වෙනවා. මේ දේශකාගක සිතේ යෙදෙනවා සිතට ඇතුළේ ධර්මයේ විස්ස. මේ කොහොම අපිරිසුදු වෙනවා, විකෘති වෙනවා. ඒ අපිරිසුදු සිතිවිලියේ ගමන් හේතුලයෙන් සිතේ පහළ වෙන්නේ සමාගේ ලක්ෂණ තිබුණු කුරුජ වස්තුකේ පහළ වෙනවා. මේකද කල වෙනවා. මේ කලෙන්නේ ඒ කලුපාත මේ ශරීරේ පුරාම දැකලු යමින් සමාගයේ සෑම දේශ කලාපයක් වූක ශෛලයක්ම රෝගාතුර බාටපත් වෙනවා. ඇස් දෙක අප්‍රසන්න වෙනවා. මුහුණ නසුරු වෙනවා. ශරීරය දුර්වර්ණ වෙනවා. ඇඟ ලෙවනවා. වචන ලෙවනවා. කතා කරන වෙලාවේ හරියට වචන පහදුලි කියන විදිහට වෙනවා. එතමනක් නෙමෙයි ඉදිරියේ ඉන්න සමආමලාක කෙනෙක් නම් ඔහු එක නපුරු වචන ගොමාරු කරගන්න වෙනවා. නපුරු ඉදේ තාක්ෂා ක්‍රියා කරනවා, අවියාදුද ගන්නවා, අනුන්ද නැතනවා, සමන්ද ලා ගන්නවා, සමන්ගේ ආත්මාවේ නරා ගන්න කරන කෙනේ දේක උත්සන්න වෙනවා. මේ කුමක්ද? මෙච්චර උතුම් මනුෂ්‍ය ජීවිතය විපාකයට පත් කරන තරම් භයානක දෙයක් තමයි දේකේ. යම් කෙනෙකුගේ සමාජයේ ඉතේ මේ උපදින තුන දේක පොදුන මහත්කාරීට සංවර කරගන්න සමත් වෙනවා නෑ. ඒ සඳහා ගලේතු උතුම්ම දේ තමයි මෛත්‍රිය. මෛත්‍රී භාවනාව රෝගියෝනේ සතන්ව වැඩන්ත වැඩන්ඩ සමාජයේ සිටේ පුදුමාකාර ප්‍රසංග බවක් තියෙනවා. සමාජයේ උපතින් දෙන ප්‍රබාධරිතිත වඩා සදා කරගෙනවා. සංවම් පාදක්ෂණි පාදතුල් හෘදවත්ය කියනවා. මේ ධාතුව රංවම් පාදක ඇති වෙනවා. ප්‍රසංග වෙනවා. මේ ප්‍රසංග මේ ධාතුව සකල ශරීරයෙන් මායික තේජස් පාදා ඉහිදු යනකොට දෙවි යනකොට රූප කලාප ප්‍රබෝධමත් වෙනවා. රූප කලාප වර්ණවන්ත වෙනවා. රූප කලාප නිරෝධී වෙනවා. ඒ නිරෝධී රූප කලාප පැතුම් යාම නිසා ඇස් දෙකක් ප්‍රසංග වෙනවා. මුහුණක් ප්‍රසංග වෙනවා. ශරීරයක් ප්‍රසංග වෙනවා. එදමලක් නෙමෙයි. යහපත් සිතුවිලිකට ගලාගෙන එනවා. ඇයි ගත ඇතුලේ සන්තුමක් නැතිවෙන්නේ? ගත ඇතුලේ ගැවිල්ලක් නැහැ. මොන සන්තුම් බලක් එනවා. කිසිත් ගැවිල්ලක් නිවන යනවා. එනිසා සිත කිසිදු වෙනෙ නැන්නේ වචන බොහෝම සාන්ත වෙනවා. කායික සරතුන් සාන්ත වෙනවා. දුතයන්ට මන වැඩෙන කෙනෙක් වෙනවා. දුක දුකවන්න ප්‍රසන්න භාවයක් දතුන ලැබෙනවා. එතමනක් නෙමෙයි සැතෙන් නිඳ යනවා, සැතෙන් අවදි වෙනවා, ලකුරු කේම නැතෙනි යනවා, දෙවියන්ට ප්‍රිය වෙනවා, මනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා, දෙවියන්ගේ දහම් ආරක්ෂාව ලැබෙනවා, වහාමික සමාධිගත වෙනවා, අවියාවුද වතවිත දුනි විපක්ක වලකෙනවා, එවැදෙම මොමුලාල කලිනේකන කර්මකම සමෝතන සතෝ සම්පජාන කායෝ ගත කිරීමක හැකිය ලැබෙනවා. මේ වර්තමාන වශයෙන් නින්න නියෝගයේ දේසේ තේන ආදීනම මෛත්‍රියේ තේන ආනිසංස සිතන්න දෙකන්න මෛත්‍රියේ ලැබෙන සම්බන්ධ උද්දෝෂයකට පහළ වෙනවා. සපස්සකන්ත සූත්‍රේ නම් දේශනාවක් තියෙනවා. මේ දේශනාවේ සඳහන් වෙන ලක්ෂණ දෙකක්. ඒ කියන්නේ තරහා කාලය, අමනාප සුද්ධලය, සමන්නේ අමනාප සුද්ධලය ගැන හිතන කරුණාක. මගේ මේ අතවත් අතුරු සුද්ධලය දිරුවන වේවා කියලා හිතන. එතකොට මොකද වෙන්නේ? මේ සමන් හිතනකොට සමන් ඉස්සන නාම දුරවද වෙනවා. මගේ මේ සතුරු සුද්ධලය දුකේ නිදස්වා කියලා හිතන. සමන්ට දුකේ නිදා ගන්න වෙනවා. එවාගේ මගේ සතුරු සුද්ධලය දෙතන ප්‍රතනද ඉස්සන නොවේවා කියලා හිතන. සමන්නේ දීපාක ලැබෙනවා. මරණය සතුරු පුද්ගලයාට යතක නැති වේවා කියලා හිතනවා. කීර්තිය නැති වේවා කියලා හිතනවා. සමන්නේ දීපාක ලැබෙනවා. එවාගේ මගේ සතුරු පුද්ගලයාට භෝග සම්පත් ඉරි වේවා කියලා හිතනවා. සමන්ගේ භෝග සම්පත් ඉරිෙන්න සටන් ගන්නවා. මගේ සතුරු පුද්ගලයාට මිත්‍රයන් යහළුවා නොමිත වේවා කියලා හිතනවා. සමන්ගේ මිත්‍රයන් සමන්ට කතුළු කරම් වාදකක් දෙනවා. මගේ සතුරු පුද්ගලයන් මරණයන් මත අපායට වේවා කියලා හිතනවා. සමන් කපාචාන සිද්දෙල. මෙන්න මේ සමන් අන්යයන් ලකුණු කිතුරු දෙකලවට සමන් දෙක ප්‍රසෝපාක ලැබෙනවායි බුද්ධ දේශනාවේ කියනවානේ. යෝ අබ්බ දුක්ඛක නරස්ස දුක්ඛේ සුද්ධක්ක කොල්දාස අනංගනක් සමේව බාලං අස්සෝති සාතං සුකමෝ දග්ගෝ සතිවාතං සුක්ඛෝ. යම් දෙවියෙක් මුදිනේ ධම්මා නම් තමන්ගේ නිහොනකයි වේ තාපස දෙන්නේ. ඒ වාගේ කරදරයක් නොකළ දුකක් කරදරයක් නොදුන්නේ අලාභයක් අයසක් නොකළ යම් කිසි පුද්ගලයෙකුට දේශ කරනවා නම් රෝග කරනවා නම් වෛද්‍ය කරනවා නම් ඉරිසියා කරනවා නම් එවාගේම අලඩක්කම කියනවා නම් සමාජයේ තිසාවට ඒ මොහොතේම සිද්ධ වෙනවා. මෙන්න මේක නිසා සරුවක් යනවාක දේශනා කළ දේම ඒ දේකේ කෙනෙක් මහ ගින්න, දේකේ කෙනෙක් මහ අන්තරාවක්, ද්වේෂය තරම් ගින්නක් ලෝක නැතිකෝ මෙන්න මේක නිසා ද්වේෂය ආධුමල කරගන්නේ මෛත්‍රී ආනිසංසක මෙහෙ කරගෙන මේ මෛත්‍රී ධ්‍යාන වාද කමලවා ගන්න අපි ඉලන්දි වෙන්නේ ඕනේ මෛත්‍රී ධ්‍යානෝත් ලෝකදා බුදුරජාණන් වහන්සේ අග්‍රය කියලා තිබුණ සදාන් කලාවේ බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රියේ සෑම විටම අනන්ත ලෝකදා දුක අනන්ත සත්‍ය ප්‍රජාගත විදුවාගෙන වාසය කරනවා සමහර විට සමන්වාය සෝජෙන් ධර්මස්තරණය කරන්නේ යම් කෙනෙක් කාවනම් විශ්වෝත්තර දාහස්තර ලක්ෂ්‍යාතර කෝටි ගානක් හරි ඒ ඔක්කොටම කලමීම දේශනාවක කලමීම කරන්නේ මෛත්‍රීකක නිදීමයි ඒ මෛත්‍රීකක නිදීම නිසා ඒ පුද්ගලයාගේ චිත්ත සංධානවල මෘදුභාවය ඇති වෙනවා ඕන් අවනත වෙනවා මේ ධර්ම දේශනාවට සාලදාන වෙනවා එනිසා ඒ හැට ධර්ම දේශනාව සාර්ථක වෙලා ධ්‍යාන මාර්ගකල අධිගම වෙනකරයි සමත් බල ලැබෙනවා මෙන්න මේක සරුවක්යන් වහන්සේගේ නියමයක් ධර්ම දේශනා කරන්න මැත්තෙන් දේශකයන් වහන්සේලා විසින් ශ්‍රාවක රූපෙට මෛත්‍රී විහිද යන්නට ඕන ඒක අවශ්‍ය වෙන ශාස්ත්‍රීය එයාගේම සරුවක්යන් වහන්සේගේ ප්‍රාර්ථනාවේ මේ ධර්ම දේශනා කරන ධර්ම දේශක ජීවිතයේ දේශකයන් වහන්සේලා ඒ විදිහේ මෛත්‍රී යුතුව මෛත්‍රී ප්‍රාර්ථනාන් යුතුව මෛත්‍රී විරුද්ධයෙන් යුතුව ධර්ම දේශනා කරත ඒ දේශනාව සාර්ථක වෙනවා ආනන්ත ධර්මයේ සුවකේ ආබෝධ වෙනවා මෙන්න මේක නිසා හරිවත් වන වහන්සේ යම් කිසි අදාංක අනුමෝක සුද්ධිනේකට ධර්ම දේශනා ලක්කරන්න වඩිනවල කල්ලාතුන ඕතමේ මෛත්‍රී චිත්තකරංග විහිදුවන එවදිනක මුරුදු භාවයක සමුලෝලයි ධර්ම දේශනා කරන්නේ අංගුලිමාල ගමනය ආලවක ගමනය සූතුරෝම ගමනේ හරරෝමයක් ගමනේ බසබ්ලක්ම ගමනය මේ ආදී දෙවියන් බ්‍රහ්මයන් යක්ෂයන් ගමනේ කළ ආකාරය එවැගේම නාලාදී ඇති ගමනේ එවැගේම අභිමුඛිත භූමිත නාගයන් ගමනේ මේ ආදී අදාන්ත අභිමුඛ සත්‍යයන් ගමනය කරනද විවා ඉදිරිපත් වූයේ මෛත්‍රී භේදිනේ මේක නිසා බෞද්ධයන් වශයෙන් අපට මේ මෛත්‍රී භාවනාව ධ්‍යාන බාද සමුනා ගන්න පුළුවන් වෙන විශාල ශ්‍රේණියක් කරන්න පුළුවන් ඒ කියන්නේ පස්සමෙන් සුද්ධණන් වළක්ව ගන්න පුළුවන් දසාදිතුණන් වළක්ව ගන්න පුළුවන් අස්මග්ගාවන්තයන් සද්ධාවන්ත බාද සමුනා ගන්න පුළුවන් සියලුයක් නැත්තන් සිහිවත් බාද සමුනා ගන්න පුළුවන් නපුර දුර්ගාන්තයන් යාපත් දිනීක සුද්ධණන් බාද සමුනා ගන්න පුළුවන් එවාගෙන නමෝගයන් අය සමගත හරවන්නට පුළුවන් සමාද විහරණයේදී අප්‍රමාද වූවන් වාට සමුනා ගන්න පුළුවන් අපායට යමිනු සිටින අය සුභකේත යොමු කරන්නට පුළුවන් මේ ආදී විශාල සේවයක් මේ මෛත්‍රී භාවනාව ශාන බාද සමුනා ගන්නට කරන්නට පුළුවන් මේක අපට ලෝකුරා බුදුරජාණන් වහන්සේ සාදා වදාරා ඇති මේ භාවනා ක්‍රමය වඩා තුමන් වූ මුළු කුමකට ගැනීමට බලාපොරොත්තු වෙනවා මෛත්‍රී භාවනා පුරුදුකම යමිනු අනුකලලක් වෙනවා ඒ අනුකලන මෙහෙමයි සමාය සම්භාවනීය විතරංකයාවේ මද්ද ක්‍රයාවේ අධිකරංකයා කියන හතර දෙනාට අනුකලනෙන් ලැබිය යුතුයි මෛත්‍රී භාවනා පටන් ගන්නකොට බල විදේකේවත් අප්‍රිය පුද්ගලයාට හෝ අප්‍රිය පුද්ගලයාට හෝ මද්ද පුද්ගලයාට හෝ වෛරී පුද්ගලයාට හෝ මලදී කෙනෙකුට හෝ එවගේම දින විතරාග කෙනෙකුට හෝ කලමින් ලැබිය යුතුයි අප්‍රිය පුද්ගලයෙකුට කියන්නේ ස්වාමිපුත්‍රයා විසින් භාර්යාවට ස්වාමිපුත්‍රයා මව්පියන් විසින් දරුවන්ට මෛත්‍රිය වඩන්න කලමෝක විසින් නැදී එතෙන් මේ මෛත්‍රිය නියතින් වෙන සුතුලි පහළ වෙනවා එවැන්ගේම ස්වාමිපුත්‍රය විසින්ද කලමුගත සමාජයේ ස්වාමිපුත්‍රයාට හෝ දරුවන්ට මෙත් ලැබෙන සුතුලි නැදී එනිසා අප්‍රිය පුද්ගලයාට කලමෝ ලැබිය යුතුයි එවැන්ගේම අප්‍රිය පුද්ගලයාට මෛත්‍රිය වඩන්න ගියාට කිසිසන්නේ මධ්‍යස්ථ සුද්ධලාට කලමෙන් මෛත්‍රිය වැඩවාට පිහිටෙන්නේ නැහැ. සාධුරේ සුද්ධලාට මෛත්‍රිය වැඩන්න යාම සමාජයේ නැති යටකක් වූ දෙන ව්‍යාපාරය මත ඉන්න පුළුවන්. මල ජීවිතයේ මෛත්‍රිය වැඩීමේ ධ්‍යාන බාධක ගන්නෙ නැහැ. ඒ වගේම සමාජයේ සංකාලයේක මෛත්‍රී කලමෙන් පිහිටන්නේ සමාජයයි. සමාජයෙන් හැදින් පිළිගන්නේ සමා සාස්ත්‍යානේ ධ්‍යාන ඵලමින ධ්‍යාන බාද සමනේම සඳහා ගන්නතෝනේ සම්භාවනීයක වර්ගයේ ඒ කියන්නේ ජීවත් වෙනවා නම් මෞඛ්‍යං දෙකල එවාගෙන ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා ධර්මාචාර්යයන් වහන්සේලා එවාගෙන ගුරු උතුම තවත් සමාජ උපකාරෝ සම්භාවනීය අයින්ද දුනම් නිදිහේ කෙනෙක් වෙනු මිලක ගන්න ඕනේ සම්භාවනීය දාන්තයේ ගුණක ගත්තාම වහාමිත සංසක් කරගන්න පුළුවන් එතකොට අපි නිදෙතුලක් හිතේ ගන්නේ සමුදේ ආචාර්යයන් වහන්සේ ආචාර්යයන් වහන්සේ තමයි මහෝපකාරී එනා අදින් ලැබුණ උපකාර ආපේමයි සමාන්තරය පිටාගන්නේ ඉලාහිතේ තමයි ඉදිරි නිවේ ඉදින් බලාගන්නේ බලන්නේ කලමේ තමයි කරගන්නේ මේකේ භාවනාවේ සඳහන් මාත්‍රිකාවකින් ජීවත් වෙනවා ඉතින් ජීවිත දේශනාවල සානම් අධිහරාණු කියලා සමාදම කරගන්න. ඒ උසවස්තුයන් කරගෙන 12 සංඛ්‍යාවක් 23 සංඛ්‍යාවක් සමාදම කරගන්නවා. ඒවාංග වචන හතරකම වෙන වෙනම වැඩි මාර්ගාලක් මෙත් කරගන්නවා සමාදම්. ඊළඟට සමාගේ ආචාර්යයන් වහන්සේ ඉදිරිපිට බොහෝම සෝභමාන මුහුණින් ඉන්න ආකාරයේ සිටින් දකිනුන් මගේ ආචාර්යයන් වහන්සේ කියනමේ සංඥාව හොඳට පිළිසුවාගෙන සේසෝමේ කල්යාණමිත්‍රෝ අවේරෝතු අවේරෝතු අවේරෝතු ඒ අවේරෝතු කියන වචනේ වැඩි වාර ගානක් හිතනවා වැඩි වාර ගානක් කියන්නේ වෙන කිසියම් වචනයක් හිතන්නේ නැතුව සියවර දහස් වර දස දහස් වර හරි ඒ වචනේම හිතනවා සිතයාමිනා යන්ත නොදී අර ආචාර්යන් වහන්සේගේ මුහුණුකදී අරමුණු කරගෙන මේ වචනේම පාවිච්චි කරනවා හැබැයි කලින් ආනාපාන සති භාවනාවේ කර්මස්ථාන වදලා ධ්‍යාන බාධපත්ව කෙනෙකුට නම් බොහෝම ලේසි වෙනවා ආනාපාන සතිය හෝ කායගතිය සතිය හෝ කවර හෝ භාවනාවකින් සිතේ ධ්‍යාන බාධ සමුවාගෙන සිටියට බොහෝම ලේසි වෙනවා ඒ නැත්නම් මූල කර්මස්ථාන වශයෙන් මේකව පටන් ගන්න කෙනෙකුටත් මේ උසවචනයක් මාර්ගයෙන් භාවනා පිළිමේ දිසිත ජීවන යටපත් වෙනවා මෝරණ යටපත් වෙන්න වෙන්නේ මේ කුද්ධලයාගේ සිතට ආචාර්යයන් වහන්සේ නැදි නැදි කියන්න පටන් ගන්නවා. ඒතකොට සිතේ විශාල සතුටක් ඇති වෙනවා. තමගේ ශරීරය නොදැනි යනවා. රට පුතාව කිසිවක් ඇහෙන්නේ තේන්නේ නැති වෙනවා. ඒක නිසා මේ මොහොතේ නිවර්ණ යටපත් වෙන්නේ මේ ලැබෙන චිත්තේ කාග්‍රතාව තවත් මේ වචනෝ පාවිච්චි කරගෙන යනකොට අර්පණා බාටපත් වෙනවා. ප්‍රථම ඥාන අර්පණා බාටපත් වෙනවා. ඒ කියන්නේ අර නීවරණ යටපත් වෙනකොට සිිතේ පහළ වෙනවා යදිනෙක කුසල විචාරක කුසල විචාර කුසල ප්‍රේත කුසල සුඛ කුසල ඒකාග්‍රතාවකින් අංග පහ මේ පහ දක්ෂමත් වෙනකොට තමයි අර මනෝද්වාර වර්ධනයෙන් අර තමන් අරමුණු කරන ආචාර්යයන් වහන්සේගේ අර රූප කාය සිතින් දකිනු මේකම වචනේ අරමුණු කොටගෙන හරි කර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භෝත්‍යාසෙ හතරක් හේමයට පාලදී සිංහල පුරුම රූපාවචර ප්‍රථම ඥාන සුත්‍ය අර්පණාගත වෙනවා සමාධිගත වෙන එක චිත්තක්ෂණයයි එනම් පස්සේ භවංගෙට වැඩෙනවා මේ අයියාව මාරු කරන්නේ නැවතත් ඒ වචනේ මෙහෙ කරගෙන යනකොට නැවත නැවතත් ඒ වාගේ ඥාන සුත්‍යෙට පාල වෙනු සුද්ධානිකට වාර ගන්න ලැබෙන්න පටන් ගන්නවා. කලින් එක චිත්ත වාරයෙන් ලැබුණු ඊළඟ චිත්ත වාර ලැබි වේලාවක් මේක පවත්ව ගන්න පුළුවන් වෙනවා. එහෙම ගියෙදී විනාඩි 5, විනාඩි 10, විනාඩි 15, විනාඩි 30, විනාඩි 45 කාලේ කොහොම මේක දුකට අරපණා පවත්ව ගන්න පුරුදු වෙනවා. ඒ පුරුදු වීම නිසා ඒක වාසු භාග සමුනවා ගන්න සමත් වෙනවා. උපදෙස්තරුව. ඒ කියන්නේ ඒක තුන වාසිකා පහ ඒ කලින් ධ්‍යානයේ වාසිකා පහතුන් තම ප්‍රගුණ කරගන්නට ඕන. ආවර්ජන කරන්නට ඕන. ආචාර්යයන් වහන්සේගේ අර සමාගේ අරමුණ පිටට නඟාගෙන ඒ සමා භාවනාවට ගන්න අර වචනේ ඉදිරිපත් කරගෙන ආවර්ජන කරන්නට ඕන. මෙතර වෙලාවක් මේ ප්‍රථම ධ්‍යානය පිහිටාවා කියලා වෙලාව අදිස්ථාන කරන්න ඕන. මෙතර වෙලාවක් මේ ධ්‍යාන සිටින් නැගිටීම වේවා කියලා නැගිටීම අදිස්ථාන කරන්නට ඕන. එකම අදිස්ථාන කරගෙන සමාධිනවා. එකම සමාධිනේදී සමාහිතාගත වෙලාව දක්වාම සමාධිය පවතිනවා. යම් වෙලාවක සමාධිය නැගිටතර ධ්‍යානෙ නැගිටතරේ ඊළඟ සමාධියේ හිත පහළ වෙනවානේ. ඒ ආචාර්යයන් වහන්සේගේ අරමුණ දැක ආලෝකයක්. ඒ ආලෝකයේ සමාධිය කුරුදවක් වෙත යොමු කරනවා. යොමු කරලා ඒ ධානාංග පහ හොරගන්නවා. ධානාංග පහ තමාට අරමුණු වෙන්න පටන් ගන්නවා. ධානාංග පහ වෙන වෙනම ප්‍රත්‍යක්ෂා කරනවා. නැවත ප්‍රථම ධානයේන සම්යගේ ඇති සාහසයට පරිභව කරනවා. දැන් ඉතින් දැනුති ඉරියව්වක සමති වෙලාවක ප්‍රථම ඥාන සමාදෙන්න පුළුවන් වුණාම දෙවෙනි ඥානය සඳහා පරිකාරම කරනවා වැඩ කරනවා. ඒ කියන්නේ පළවෙනි ඥානයේ තියෙන විචාර සංකාරකයක ඕලානික බවක් එවැන්නේම දෙවෙනි පුකේකාගට ගුණන මූපදා කාංක බව සිතන විචාර සංකාරකකින් එරව දෙවෙනි පුකේකාගට සාසයේ තුන්වෙනි අර්පණාව ඉදරණ අර්පණාව සමාධිගත වේවාසේ අධිෂ්ඨාන කරගෙන දෙවෙනි ඥානය උදවා ගන්න. මේ දෙවෙනි ඥානය තමයි ඇතුළේ ලැබෙනවා. ඒකත් අර වගේම වචිතා පහතෙන් ප්‍රගුණ කරගෙන සිංහල ඥානයට යෙදෙන. ඒ කියන්නේ ත්‍රිවිධ ආදීන සලසා සුත ඒකාන්තරතා ධානාංග දෙක සාංශ බව සලසා සිංහල ඥානය අධිෂ්ඨාන කරගන්න. මෙසේ ධ්‍යාන තුනම ලබාගෙන ඒ ධ්‍යාන තුන මනෙන් ප්‍රගුණ කරගෙන ඊටපස්සේ තවත් ආචාර්යයන් වහන්සේ නමක් ගන්න. තවත් සමාධි කල්යාණ මිත්‍රයන් උපකාර උතුමෙක් ගන්නවා. මෙම පුජ්‍යයන් දහදෙනෙ සමන වෙන වෙනම අරගෙන ඒ වෙන වෙනම ඒ උතුමන් වෙත අරථාන අර්පණාගත කරනවා. මේ එක වචනයකි. ඊළඟට ගන්නවා තවත් වචනයක්. ඒ කියන්නේ අබ්ජාපජ්ජෝ හෝති. ඒකෙන් තරවගේ ධාන 12ක් උපදවනවා. ඊළඟට අනීදෝ හෝති. ඊළඟට සුඛියස්ථානම් පරිහරති. දැන් මේ විදිහට එක එක පුජ්‍යලේකට ධාන 12ක් දැදීම සමාදෙන්නේ සමත් වෙනවා. ඒ කියන්නේ අවිවේකෝ සෝතේ වචනෙන් ඥාන තුනයි. අබ්ජාපජ්ජෝ සෝතේ වචනෙන් ඥාන තුනයි. අනීදෝ සෝතේ වචනෙන් තුනයි. සුඛියස්ථානම් පරිහරක වචනෙන් තුනයි. සුඛ පුජ්‍යලේ අරමුණු කොට ඥාන 12යි. දැන් මේකට පුජ්‍යයන් 10 දෙනෙක් වෙන වෙනම ආරගෙන එක එකනාට ඥාන 12 දෙනා පුරුදුනාට පස්සේ 10 දෙනාම ස්ථාපු කරගෙන මගේ මේ කල්යාණ මිත්‍රයන් 10 දෙනාම වෛරණලෝකවා ආදි වශයෙන් සිංහලෙන් හරි පාලි භාෂාවෙන් හරි සමා කැණිතු වශයෙන් ඒ ධ්‍යාන බාට පත් වෙනවා. ඊළඟට තමයි මධ්‍යස්ථ කුද්දලේ ගන්නේ. මධ්‍යස්ථ කුද්දලේ එක්කම කරගෙන උපුලට ධ්‍යාන 12ක් සමාදින. මෙයාට දෙන්නේ මෙයාට තුන් දෙනේ ඕම 10 දෙනෙක් විතර ගන්නේ. 10 දෙනා අතර මුදුන් වගේම ධ්‍යාන උපේක්ෂණාට 12 බැගින් ලබාගෙන සමාපස්සේ සමාදිනවා. ඊළඟට තමයි සතුරු කුද්දලේ කියනවා ගන්නේ. ඒක සතර සංජානනයට මෙත්යදීනේදී සමාරී පිටේ ගැතියුම් ඇති වෙනවා. එහෙමනම් අර මුලින් සමාදිනු අර සමන්ගේ ආචාර්යයන් වහන්සේ අරමුණු කරගෙන උන්වහන්සේ වෙත මෛත්‍රී ධානය සමාදිලා නැවත සතර සංජානනයට යොමු වෙන්නට ඕනේ. මේ මුත්තා දිනෝදී සතර සංජානනයට ගෙනෙහිද ධාන පිහිටුවා ගන්න පුළුවන්. දැන් මෙන්න මෙහෙම සම්භාවනීය සවන්තයාය, මධ්‍යස්ථයාය, අහිතවන්තයාය කියන තුන් දෙනා කරෙහි සමභාවයට එකිනෙක ඡාන සමාපatti සමාදින්න පුළුවන් නම් මේකෙ තුනවා සීමා සම්බෝධිය කියලා. ඒ සීමා සම්බෝධිය කළාට පස්සේ තමයි ඕධිතෝ අනෝධිතෝ කියලා ධ්‍යාන දෙකට පවත්වන්න පුළුවන් වන්නේ. ඕධිතෝ අනෝධිතෝ. ඕධිතෝ කියන්නේ සීමා කරන්නේ. අනෝධිතෝ කියන්නේ සීමා නොකරන්නේ. එතකොට අනෝධිතෝ වශයෙන් සත්පොත්තාස පහක් තියෙනවා. සබ්බේ සත්තා, සබ්බේ පානා, සබ්බේ භූතා, සබ්බේ පුද්ගලා, සබ්බේ අත්භා පරියාපන්න. මේ සියත වචන ඩොක්කේම සත්‍යයි. එනිසා අනෝධිතු. ඒහරේ සබ්බා විස්සයෝ, සබ්බේ පුරිතා, සීල සත්‍යං කොටස් දෙකට බෙදෙලා. සබ්බේ අරියා, සබ්බේ අනරියා කොටස් දෙකට බෙදෙලා. සබ්බේ දේවා, සබ්බේ මනුෂ්‍යා, සබ්බේ විනිපා පිටා කොටස් තුනකට බෙදෙලා. මෙන්න සත්පොත්තාක 12ට සත්පොත්තාක අරමුණු කොට ධ්‍යාන 12කින් සමාදිනවා. ධ්‍යාන 144ක්. දැන් මේ මුත්තස්සේ පුරුදු වෙනකොට සමාධි සිතේ පුදුමාකාර සංසිධීමක් ලැකෙන්න පුළුවන්. මේ සත්‍ය ලබාගත් දැන් පස්සේ සමාධි ධ්‍යාන සිතේ ආසේ ඉහළට ගන්නවා. අදිස්ථාන කළ ආසේ ඉහළට ගන්නවා. මනස ලෝකිකවා දෙවලව හය බඹලෝ දාසේ අරූප ලෝක අතර මුදුන දක්වාම ඉතිරට ගන්නවා අපහසුවක් නෑ හේතුමයි දැන් ඥාන බාත සමුනාගත්ත ඉතින් සමාධි ශක්තිය දස දිශානෝ විදිහවන්නක නම් ඉහළට යන්නට නැත්නම් හිතන්නේ ඥාති මෙදිනාක් වශයෙන් කියනවා නම් මේ ලංකාවේ සිටීම සිංතෝර ගන්න ඕන නම් ආසකදී ගුවන් ඥාන කිලකට සිංතෝර ගන්න නැත්නම් වදින්නේ නැහනේ. ඒ වාගේ තමයි ආසේ දෙදෙනු මුළු කක්වල මර්මුණු කරගන්න අපට පුළුවන් වෙනවා. ඉස්සෙල්ල තමන් ඉන්න ස්ථානය සත්ව කොට්ටාස 12. ඊළඟට තමන් ඉන්න ගමේ සත්ව කොට්ටාස 12. තමන් ඉන්න නගරේ සත්ව කොට්ටාස 12. තමන් ඉන්න ලංකාද්වීපයේ සත්ව කොට්ටාස 12. තමන් ජීවත් වෙන මේ ආසියාතික රටවල සත්ව කොට්ටාස 12. තමන් ජීවත් වෙන මේ සත්වලේ තියෙන සත්ව කොට්ටාස 12ද අර වාගේ ඉහෙලෙදෙන්නේ මෛත්‍රී විස්තරණේ කරන්โดන කතිවන්න තෝනේ. ඒ වගේ තමයි විසාවතේ. විහාරතුමිට නංගගනේ නංගනේ දෙකාවේ අනන්ත ලෝක දාසෙක මේ මෛත්‍රී විදුවන සත්ව කොට්ටාස 12ද. වගේම දකුණු දිශාව, බටහිර දිශාව, දෙසට දිශාවට නගරන අනුදිශාවට, දකුණු අනුදිශාවට, බටහිර අනුදිශාවට, උතුරු අනුදිශාවට, යට දිශාවට, උඩ දිශාවට කියන දිශා 10කම ගෙනගෙන එක එක දිශාවකට 144 144 බැදී ධ්‍යාන කරත් වෙනවා. දැන් ඉතින් යෝගාවචරයතන ධ්‍යාන ක්‍රීඩාවක් වාගේ මේ තත්ත්වයට ගත්තාම එන මෛත්‍රී ධ්‍යාන ලාභයට සුමහාකාර කායික මානසික සුවයක් ලැබගන්නට පුළුවන් සෞඛ්‍යනික වශයෙන්. ඊළඟ සමාධියේ මේ මෛත්‍රී විස්තරයේ ලෝකයට පැතිරියාම නිසා මුළු ලෝකයේම සමාත අනුසම්පාදන ලෝකයක් බවට පත් වෙනවා. මේ සිය මෛත්‍රී භාවනාව ගැනනේ ඊළඟට ගන්නවා කරුණා භාවනාව. කරුණා භාවනාවේ මාත්‍රිකාවක් මෙහෙමයි. කරුණා භාවනාව ලැබීමේදී අනුපිළිවෙල මේකයි. කලමෝම වඩන්නට ඕන දුක්ඛිත සත්‍යය ටිකයි. ඒ කියන්නේ මේක ගැටලෝගයෙන් කලින් අතාහ දුක්ඛිත කෙනෙකුට දැකලා හෝ අහලා හෝ ඒ සුද්ධලයාට කරුණාව වඩන්නට ඕන. ඒ සඳහා එකවනික මාත්‍රිකාවක් නියඟන්නේ දුක්ඛාමුච්ඡතු. ඉතින් මේවා කියන වචනේ. මේ වචනේම භාවිත කරන්නේ ඒ දුක්ඛිත සුද්ධලයා කරන්නේ ප්‍රථම ඥානේ දෙවෙනි තුන්වෙනි ඥානේ දැදී ඥාන තුනක් සමාදිනවා. තවත් දුක්ඛිතය ගන්නවා. මේ දුක්ඛිතයන් 10 දෙනෙක් ත්‍යා ගන්නවා කිසි. ඒ විදිහට ඒ දුක්ඛිතයන් උපේක්ෂා කරන අතරේ ඥාන තුනක් තුනක් බැදී වැඩෙනවා. ඊළඟට ගන්න සමාධි සම්භාවනීය හේතවන්තු. ඊළඟට ගන්න මග්ගස්තු. ඊළඟට ගන්න සතර සුද්ධලි. මෙන්න මෙහෙම දුක්ඛිතයය සම්භාවනීය හේතවන්තයය මග්ගස්තයය අහිතවන්තයය කියන අතර දෙනා වෙත මේ කරුණාව අර්පණා බාද කමනවා ගන්නවා. ඒක අපාසයෙන්නේ. ඒක දරවා කියන කුද්දලයන් 10 අතර වෙන වෙනම අරගෙන වාදලා විපාක තමයි සීල සත්‍ය සීල සානෝ ආදි වගේ ඈතට මේක විදුවන් සමත් වෙන්නේ. ඒක නිසාර දිශාවසෝ මුලෝකේ තලන්ත ලෝක ධාතුවට කරුණා විදුවන්ට නම් ඉතිහෙලක ගන්න ඕනේ. සවාමී දක්වයි ඉතිහෙලට අරගෙන ඒ කරුණා ධාන විස්තරණය කරන්න ඕනේ. දෙනකෝන්නේ අර මෛත්‍රී භාවනාත මාත්‍රිකා පද හතරයි මේක තේසක් දැකින් සමලයි. ඊළඟ මුදිතා භාවනාව. මුදිතා භාවනාවේ වෙනස කියන්නේ අරමුණු දෙකින් වශයෙන් පළමුවට ගන්න සුත්‍රිත මුදිත පුද්ගලෙ. ඒකම සමාත හිතවත් සමාගල හොඳට දන්න ප්‍රවදෙල හැම සම්ප්‍රස්තයකින්ම ආර්ය එක්තරා කුසිත මුදිත කෙරේ සම අරමුණු කරන්න ඕනේ. මොකද දෙවෙනි කෙනෙකුට තමයි ප්‍රපාතම මුදිතාව පිහිටවා ගන්න පුළුවන්. ඊළඟට තමයි සමාධි සම්භාවනීය හිතවන්තය ගන්න. ඊළඟට මග්ගස්සේ ඊළඟ සංසවන්තය. දැන් සමාධියේ හිතවත් කෙනෙක් ඉන්නවා බොහෝම ධන ධාන්‍ය කියන යසේ දෙනු කියන සත සම්පත් වෙන නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ගෙවන කෙනෙක් ඉන්නවා. හොඳට සිල්වත් වෙනවා, හොඳට ආකාශ ජීවිතයක් ගෙවනවා. ඒ පුද්ගලයාගේ සම්පත් දැකලා තම මුදිතාවකින් වඩන් එක මාත්‍රිකාවක් නෑ. ඒ මොනවාද? යථාලබ්ධ සම්ප්‍රත්‍යෝ මාවිගච්ඡතු. යථාලබ්ධ සම්ප්‍රත්‍යෝ මාවිගච්ඡතු කියන්නේ ලබ සැපතුන් නොපිරේවා. එතන මෞපියංගේ පිටේ පහළ වෙනවානේ. දැන් මෞපියංගේ පිටේ තමන්ගේ දරුවෙකු දෙදොළනාලන් අතනේ කුණානම් පුදුම කරුණාවක් ඒ දරුවා කරේ ඇති. දරුවන් හොඳට සුපිත මුදිත ජනමෙන් දුණුවලා අධ්‍යාපනයෙන් දුණුවලා රූපයෙන් දුණුවලා යකයිස්වරයෙන් දුණුවලා තරුණ වාසින්නකොට දකින්නකොට දෙමාපියන් ඉතිේ තියෙන තරම මුදිතාවක්. ඒ දරුවන්ගේ සම්පත් වලින් කවදාකවත් වෙනස්ම වේවා කියන මේ ආමෝදනයක් තමයි ඒ දරුවන් කෙරේ දෙමාපියන් ඉතිේ. අන්‍යවදු සමාධික මනාපෝ ඒ සම්භාවනීය යන්නේ යථාස්වාමීන් උසස් වාත පත් වූ දෙන පාරමනකට වෙන බුදුකාව ධ්‍යාන තුනක් වාත වැඩ. ඉගෙනවල සමාජයේ තවත් දේවල් දෙකක් නේද? යකයිස් වාදී ඇති කීප දෙනෙක් වෙන වෙන මාර්ගෙන් ඒ ඥානකුණක් තුනක් දකින් සමාධිය. ඊළඟට තමයි සම්භාවනීය හිතවන්තයෙක් ගන්නෙ. ඊළඟට මධ්‍යස්ථයේ කරගෙනද මධ්‍යස්ථයන් එක්කන දෙන්න තුන්දෙන ආදි වශයෙන් ඉඳගෙන වෙන වෙනම ඥානකුණ දකින් සමාධිය. ඊළඟට කතුරු කුද්දලයාට මේ මුදිතාව කරත් වෙනවා. යම් හේතුන් සතුරු කුද්දලයාට මුදිතාව දන් අපහසු නම් අලමු මුදිතා ඥානක දාගත් කෙනෙකුට ඥාන සමහදලක් අය බලන්නේ නෑ. හැබැයි මෛත්‍රී භාවනාව තුළින් සතුරු කුද්දලයා කරේ මෛත්‍රිය වඩන්න පුරුදු වුණාට පස්සේ දැන් මේ බාධා වල දෙන්නේ නෑ. ඊළඟට තමයි උපේක්ෂා බ්‍රහ්මජයරණි. උපේක්ෂා බ්‍රහ්මජයරණියේදී සංකර අනිත්‍යන වදන් දෙකේ උපේක්ෂා ධ්‍යාන වැඩෙන්නේ මෛත්‍රියයි කරුණාවයි මුදිතාවයි තුනේ ඥාන තුනක් තුනක් ගැන ලබා ගන්න කෙනෙකුට සමනයි උපේක්ෂා බ්‍රහ්මයෝරණිය ඥාන ලැබෙන්නේ උපේක්ෂා බ්‍රහ්මයෝරණිය ලැබෙන්නේ රූපාවචර චතුරික ඥානය සමනයි වෙන ඥාන ලැබෙන්නේ ඒ තුන උපේක්ෂා බ්‍රහ්මයෝරණියයි සමාධිය උපේක්ෂා ඒකාග්‍රතා සයිකයි උපේක්ෂා වේදනාවෙන් මිදක් සෝමනස් වේදනාවෙන් ඛාන බවට යන්න උපේක්ෂා බ්‍රහ්මයෝරණිය එනිසා චතුරාර්ය ඥානයේ තියෙන උපේක්ෂා ඒකාග්‍රතා අංග දෙකම එනිසා චතුරාර්ය ඥාන අර්පණා සමනයි උපේක්ෂා බ්‍රහ්මයෝරණියට ඉතින් මේ වඩනු කැමති දෙන කලමේ මෛත්‍රී ධ්‍යානයේ ඥාන තුනට සමාදින්න ඊළඟට කරුණා ඥාන තුනට ඊළඟට මුදිතා ඥාන තුනට සමවැදිලා උපේක්ෂා වඩන්න උපේක්ෂා වැඩිමෝගේ මුදින්න ගනුන ගන්නේ මධ්‍යස්ථ කුද්දේ ඉතින් මධ්‍යස්ථ කුද්දේක ගනුන දෙන්නේ කලමේ උපේක්ෂාව පිහිටවා ගන්න ලැබෙන්නේයි කල්ලාකේ මෙහෙ කරනවා මං කොච්චර මෛත්‍රී භාවනා කළත් මගේ මෛත්‍රීක අන්නය දක්වක් වෙනවා නේ සමාජයේ කුසල කුසල කර්ම නිසායි සැප දුක් වෙන්නේ මං කොච්චර කරුණා නැතුවත් අන්නය දුකින් මිදෙනවා නෙමෙයි සමාජයේ කුසල කුසල කර්ම අනුවය දුකින් මිදෙන්නේ සැපවත් වෙන්නේ එවාගේ මං කොච්චර මුදකා නැතුවත් අන්නය ලද සැපතුන් නොදෙන දුකින් නෑ එනිසා ඒ හැමදෙනාම ලද සම්පත් වලින් ගැඳි සිටින්න හෝ පිළිහෙන්නේ සමා කරගන්න කුසල කුසල කර්ම ඉදයි මෙනිසා සම්මාර්ථකා සම්දේශක්කා කිනිකද්දෝ කර්මයේ සුඛිය කොටක් හොයි කියලා කර්මයේ සුඛිය කොටක් බව ආවර්ජන කරනවා ඒ ආවර්ජන කරගෙන ඒ වචන වල ගන්නවා භාවනාවට සම්මාර්ථකා සුත්තල කොටනම් කම්මස්සකෝ මධ්‍යස්ථක කුද්දලේ කරගෙන සීතෝ කුද්දලෝ කම්මස්සකෝ කම්මස්සකෝ කම්මස්සකෝ කර්මයේ සුඛිය කොටක් තේ කර්මයේ සුඛිය කොටක් තේ කියන මේ වචනෙම පුරුදු කරනවා එවකට භාවනා කරගෙන යනකොට දැන් මෙත්තා කරුණා මුදිතා තුන පුරුණු ඥානය ලබාගෙන හිටිය නිසා ඉන්වල පුරුවේ විශේෂා ඒකාග්‍රතා සහිත චතුර්ථ ඥාන අර්පණාව සමාධිගත වෙනවා එක ඥානයක් ඉතින් එකම ඥානය ඊළඟට වසීබාත සමුලවා ගන්නවා වසීබාත සමුලවාගෙන සමාගේ සිතවන්තයාට ඊළඟට අධිකවන්තයාට අර වගේම මෛත්‍රී ඥාන සමාධි කරුණා උපේක්ෂා ඥාන සමාධිය. මෙසේ උපේක්ෂා ඥාන පුරුදු වෙලා අර දිසාපරමයට හැරෙනවා. ඉතින් මෙවලට අරගෙන නැත අර සත්පොත්තාට 12ට වෙන වෙනම වදලා දිසා 10ට වෙන වෙනම වදලා. මෙන්න මෙහෙම උපේක්ෂා බ්‍රහ්ම විහරණයෙන් වැඩි යුතු වෙනවා. ඊළඟට කලකා බලන්නට ඕන මෛත්‍රී භාවනාවට සමීතම සමීත චතුරා කාලයයි දුරම දුර චතුරා දේශයයි විකා දේශය ගැන භාවන දෙයක් නෑ දේශය ඈත ඉන්නෙත් නෑ රාගය තමයි සමීත නිසා රාගෝ සේකම් වෙමින් මෛත්‍රී වැඩි යුතුයි කරුණාවට මුලින්ම චතුරා දීකාව සමීතම චතුරා රූපය සමීත චතුරා වල සෝතෝ සේකම් වෙමින් කරුණා වඩන්නට ඕනේ මුදිතාවට ඉරිමින් සතුරා අරතිය ඉරිසියාව සමෝත සතුරා අනුවන ප්‍රමු දේහිකට සෝමනස් ඇති කරගැනේ දේහිකට සෝමනස් කියන්නේ ආසාවෙන් සතුටු වීම ආසාවෙන් සතුටු නාල මුදිතාව නෙමෙයි ඒක සමෝත සතුරා ඒ වෙනසම වෙමින් මුදිතාව ගන්නට ඕනේ උපේක්ෂාවට සමෝතම සමු දුරස්තම සතුරා තමයි රාගෝ දේසය රාගෝ දේසය දුරස්තයි නම් සමුත කතරේ කියනවා අඥාන උපේක්ෂාව. අඥාන උපේක්ෂාව කියන්නේ සතරින් ගන්න අරමුණු වලදී මෝහයෙන් කල්පනා නොකර මධ්‍යස්ථ වෙන පිළිගැස්මයි. ඒක අඥාන උපේක්ෂාව මේ උපේක්ෂා බ්‍රහ්ම විරණයට සමීප සතුරයි බාධාවයි. ඒ නෝලෙන් කල්පනා කොට දැන මුන් ප්‍රවේශම් වෙන්නට ඕන. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා විසින් රූපකල් ලගෙන සූදානම් විරණය හේතුකොට වෙන ඒ මහෞත්සමයන් වහන්සේලා කැමදා සැතෙන් නිදාගත්ත සැතෙන් අවදි වුණා. නපුරු සිහෙලුන් වහන්සේලාට නැහැ. දෙවියන්ට ප්‍රියයි, මිනිසයන්ට ප්‍රියයි, දෙවියන්ගේ ආරක්ෂා නිරතුරුව වින්දා සවගේ වශයෙන් අවියාවද ගිනි විපත් වලින් වැළකුණා. භාවනා චිත්ත ඒකාග්‍රතාවයට සතුටු කළා. මුළු ජීවිතේම ලොවට ප්‍රසන්න ජීවිත බාහක ප්‍රමුණවාගෙන ජීවත් වුණා. භාවනා හැම විටම ඉලම කෙටි සිහිදුවමින් ගත කළා. සවගේම සමන් වහන්සේලා ඒ බුද්ධත්වයට, පසේ බුද්ධත්වයට, අරිහත්ත්වයට ජීවිත කලින් ආත්භාවලදී බ්‍රහ්ම ලෝකෝත්පත්තියට අනන්ත ජාතෝලපත් වුණා බ්‍රහ්ම විහරණය ලැබීම අවසාන වශයෙන් සමන් වහන්සේලා ඒ බ්‍රහ්ම විහරණය හේතුකොටගෙන බලාපොරොත්තු අධිගම බෝධිවලින් ලෝකෝත්තර අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගත්තා. බෞද්ධ අබෞද්ධ ශාසනම මේ ගුණාංග පහ අධිනත පුරුදු කරගන්න ලැබුණා නම් මේ ආනිසංස විශේෂ සියල්ලම 100% සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒකාපිත සමිතේ සෑමදාම සැපෙන් ජීවත් වෙන්නේ, සැපෙන් නිදා ගන්න, සැපෙන් අවදි වෙන්නේ, නපුරු සිහින නොදැකෙන්නේ, දෙවියන්ගේ, මිනිස්යන්ගේ ප්‍රසාදය දිනා ගන්න, විපත් වලින් වැළකී සිටින්ද, රාගයෙන් සිතේ සන්තුන් බලකින් ජීවත් වෙන්නේ, සිතේ සමාධියකින් ජීවත් වෙන්නේ, ඒ වගේම ලෝක ප්‍රේමනාපම ජීවත් වෙන්නේ සියල්ලම සාක්ෂාත් කරගන්නේ මෙලොව වශයෙන් පුළුවන් වෙනවා. ඒ සිඹම විහරණය පුරුදු කරගන්නේ ප්‍රථමනක් නෙමෙයි. අප ජීවත් වෙන්නේ ලෝකයේ අවක පරිසරයේ සාදක ගමන්ට ජනතාවට උදාන ලෞකික ලෝකෝත්තර සෙනසුමක් සලසා දීමට හැකි එකම මාර්ගය මුසුබම විහරණය පුරුදු කිරීමයි. එනිසා ප්‍රේතාම කරුණාවෙන් සලකා බලන්නට ඕනේ. සමන් සැලසේගෙන ලෝකෝත්තර කරන කෙනෙක් අත්‍යවශ්‍ය කුරුවෙක් ළඟ මුසුබම විහරණයයි. එනිසා සෑම දවසේම දේ අවදි වූ සම්පතන් නිඳකන තුරු මේ ගුණාංග අපි ප්‍රායෝගික වශයෙන් පුරුදු කරගන්න අධිෂ්ඨාන කරගනිමු. එවැන්දීම උදේ කාන්දර අවදි වෙනකොටම සමා සිහිදුවමින් අවර්ජන කරගන්න මම අද මෛත්‍රී භාවනාවෙන් ගත කරන්න ඕනේ. සෑම උදියවකම මෛත්‍රී භාවනාව වඩමින් දවසේ සතුටු යෙදෙනවා. සමාජයේ දෛනික කටයුතු වලදීද මෛත්‍රී භාවනාව පවත්වන්න පුළුවන්. කරුණා භාවනාව අධිෂ්ඨාන කරගන්න දවසේ ඒ මුළු දවසේම පවත්වනවා. ඒ මුදිතාව උපේක්ෂාව මේ ගුණාංග එකින් එකට දාසින් දාස පුරුදු පුරුදු කරගෙන යාමේදී සමාධි වැඩිමින් විනෝද ගන්න ලැබුණ අවස්ථාවකදී සතියක් දෙකක් හරි මේ භාවනාවේ ධ්‍යාන භාත අර්පණ භාත අපට ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේක නිසා ඒ සඳහා අපි විශේෂයෙන් මේ දිනර පොහොව දවසේ අධිෂ්ඨාන සභා ගන්නෙමු. අද මේ අවස්ථාව වෙනකොට අප විසින් උතුම් ශ්‍රීලක්ෂණයක් ආරක්ෂා කරගත් උපෝසක දවසේදී සවාගෙන නිත්‍ය සේන උපෝසක සේනා විදස්සන ආරක්ෂා කර ගැනීමෙන් හා දාසකෝර තුන්දොල සංවර කර ගැනීම ආගමානුකූලව ජීවිතය ගත කර ගැනීම මේ අවස්ථාවේ සයක් සමන කාලයේ තිස්සේ සූගම විහෙරණේ සම්බන්ධ ධම් කතාවකට සවන් දීමෙන් අත්පත් කරගත් මේ කුසල සම්භාරයේ මහත්ඵල මහානිසංස වේවා. මේ කුසල සම්භාර ධර්මයේ කර්ණ සත්‍ය ඥාතීන්ට ජීවත් වෙන ඥාතීන්ට ආරක්ෂක දිනරාජ මණ්ඩලයේ පුසාහිතම දා සෑම සත්‍යකද නොවිලෝතුරා සම්පත්තිනිස වේවා. මේ ධර්ම ශ්‍රවණය කරන සෑම දෙනාට බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා විසින් පුරුදු පුහුණු කරගන්නා ලද මේ අතිශ්‍රේෂ්ඨ බ්‍රහ්ම විහරණ භාවනා අනුභව බලයෙන් මේ ජීවිතයේ තුළදීම සූදාම විහරණ ධ්‍යාන සමාධි සමාපත් උපදවා ගන්න ශක්තිය ලැබේවා. එමගින් සමදනාද සේ දසමීප අපලෝකද්දර වතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක සියල්ලේ ගුරු දුක්වලින්සේ ඒක නිද්වාන් වේවා. සබල සේවරක් පාසා රත්නත්‍රය සතු සුනිස මහා ගුණයේ අසීමිතාරක්කාමේ කැමත ලැබේවා. සදිසුර සතුරු ගිනිගල වසේ සවියා උදාඩි විපත්ති වලසේවා. කායික මානසික සනිසෙන්නේ මෙලව දූනුව පල්ලව සුගතිය මුදුන් පමණවා ගනිමි. බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිමී සනිසේ ගනින වදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තරාමෘත මහා නිර්වාණ සම්පත්තිය ප්‍රතිලාභය දක්වාම සෝකෝගම විහරණය තුළින් අපට ධ්‍යාන සමාධි සමාප්‍රත්‍ය අධිඥා බල උපදවාගෙන උනන්දුන් බලාපොරොත්තු වන අධිකම බෝධ්‍යානයන්ගෙන් ආරි සත්‍ය බෝධිය සිද්ධ වෙන අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර මහා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම තුළින් හේතු වේවා වාසනා වේවා ආදී නිවන් සුව ප්‍රාර්ථනා කරමි. ආකාශත්තා සුභුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුදිස්වා සිරං රක්ඛන්තු බුද්ධ සාසනං. ආකාශත්තා සුභුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුදිස්වා සිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශත්තා සුභුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा සිරං රක්ඛන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණේ සිටින මත් වූ කුසල අනුභව බලෙන් හැම දිනකට අමා මහ නිවන් සුවක් වේවා. අද දින පොහොද ධර්මං ශාස්නාව පෙරතුණු අම්බලංකොට ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ මේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ